Namo tassa bhagavato arahato sammā sambuddhassa. Hondai me ediri paandara api saakatcha karanta balaporuthu wenne aanapana sati bhavanawa tulin aashwasa vena bawa danagena 100 en hitiyama prashwasa vena bawa danagena 100 en hitiyama tamange vinyane පරිපූර්ණ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපි හැමෝටම පවතින විශාල ගැටලුවක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ භාවනා කරන කෙනා ජීවිතයේ සියල්ල සම්පූර්ණත්වයට පැමිණෙනවා. එයාගේ සියලුම ප්‍රශ්න විසඳිලා දුක් නිදුක් වෙලා එයාට තියෙන ගැටලු හැම එකක්ම ලීලා එයා නිදහස් වෙනවා. එයා මේ ලෝකේ නිදහස් වෙච්ච උත්තරීතර ස්වභාවයකට පත් වෙනවා. මොකවත් කරන්නේ නැතුව කිසිම කාර්යයක නිරත වෙන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාස කරන මේ භාවනා යෝගියා කොහොමද මේ தත්ත්වයට එන්නේ? පරිපූර්ණත්වයේ පතාගෙන අද වේසමාංශි වෙන ලෝක සත්‍යය මොනතරම් ඉන්නවද? අධ්‍යාපනයේ පරිපූර්ණත්වයට පත් කර ගැනීම සඳහා සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ප්‍රථම උපාධි, පච්චාත් උපාධි, දර්ශනපති, දර්ශනාචාර්ය කියලා අවුරුදු 20ක් විතර අධ්‍යාපනය ලබනවා එක ශ්‍රේෂ්ඨයක පරිපූර්ණත්වයේ ලබන්න. එනම් මේ අධ්‍යාපන අංශවල නාන ප්‍රකාර විෂයන් තියෙනවා. එක එක විෂයන් වලට අවුරුදු 20-25 ගත කරලා ඒ විෂය තුළ නොදන්නා කාරණා කොච්චරක් තියෙනවද? එනම් මේ භාවනා යෝගියා තමන්ගේ ජීවිතයේ තුලින් මොකවත් කරන්නේ නැතුව මේ තරම් උත්තරීතර පරිපූර්ණත්ව ස්වභාවයකට පත් වෙන ක්‍රමවේදය ගැන විශාල ආශ්චර්යමත් භාවයක් පවතිනවා. ආශ්වාස වෙන බව දැනගෙන හිටියාම ප්‍රාශ්වාස වෙන බව දැනගෙන හිටියාම මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කොහොමද මේක සම්පූර්ණ වෙන්නේ? මේක සම්පූර්ණ කරවන්න බෑ. අඩුපාඩු පුරවන්න බෑ. නොදන්න දේවල් දැනගන්න බෑ. නොතේරෙන දේවල් තේරුම් ගන්න බෑ. නොවැඩුණු දේවල් වඩන්න බෑ. එනම් මම මොකවත් කරන්නේ නැත්නම් මට මොකවත් වෙන්නේ නැහැ කියන සැකය මේ භාවනා යෝගියා තුලත් පවතිනවා. එයා විසින් කළ යුතු එකම කාර්යය තමයි ආස්වාස වෙන බව දැනගෙන 100 න් සිටීම, ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100 න් සිටීම. එතකොට එයාට තේරෙනවා තමන්ට ඇති වෙන සෑම ප්‍රශ්නයක්ම චිත්ත වීතියක් බව. අපි කියමු බඩේ කැක්කමක් කියලා. මේ බඩේ කැක්කම බඩේ ප්‍රශ්නයක්ද? නෑ. මේ බඩේ කැක්කම සිතේ ප්‍රශ්නයක්. ඉසේ කැක්කම ඉසේ ප්‍රශ්නයක්ද කියලා බැලුවාම නෑ. ඒකත් සිතේ ප්‍රශ්නයක්. අපට ධනිස්වල කැක්කුමක් තියෙනවා. ඒක ධනිස්වල ප්‍රශ්නයක්ද? නෑ. ඒක සිතේ ප්‍රශ්නයක්. මාංශයක් දැනෙනවා. ඒ මාංශය කායික සමය ප්‍රශ්නයක්ද? නෑ. ඒකත් සිතේ ප්‍රශ්නයක්. මේ ආර්ය ශ්‍රාවකයාට මෙතන විශාල ගැඹුරු අභිලාෂයක් තියෙන බව තේරෙනවා. ඒ ආර්ය උත්තමයා කල්පනා කරනවා මේ ප්‍රශ්නවල හැම එකක්ම ගන්න එකම ස්වභාවය. මේ ප්‍රශ්නවලට එක සමීකරණයක් තමයි මුල් වෙලා තියෙන්නේ. එයා කල්පනා කරනවා මේ බඩේ කැක්කම ආවේ කොහොමද? මම දන්නවා මේ කය වේදනාවන් පවතින බව. මේ වේදනාව පරිපූර්ණත්වයට පත් වෙන්න ඕනේ. මේ වේදනාවේ අඩුවක් තියෙනවා. මගේ බඩ රිදෙනවා, මගේ ඉස රිදෙනවා, මගේ ධනිස් රිදෙනවා, මට මාංශී ප්‍රශ්න අතරක් ඉදිරිපත් කළා. මේ ප්‍රශ්න අතරේ සමීකරණයේ ගැටලුව දැන් ඔයනවා. මේ තපස්වරයාට තේරෙනවා බඩේ කැක්කුම කියන එක ලොකු ප්‍රශ්නයක්. මේකට උත්තර හොයන්න ඕනේ. මේ ප්‍රශ්නෙට පිළිතුර හොයලා මේක ඉවර කරන්න ඕනේ. එයා කල්පනා කරනවා බඩේ කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ? බඩේ පේන ප්‍රශ්නයක් නෑ. මේක ඇතුළත තියෙන ප්‍රශ්නයක්. පේන්නේ නැත්තම් ඒ ප්‍රශ්නේ ඇති උනේ කොහොමද? දැනෙන්නේ නැත්තම් ඒක දැනගත්තේ කොහොමද? මේ භාවනා යෝගිය කල්පනා කරනවා. බඩේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙන බව මම දන්නේ. මගේ සිත තුලින් දැනගත්තා. එනම් බඩ රිදෙන බව දැනගත්තාම දැනගත්තේ බඩේ කැක්කුම නෙමෙයි. බඩ රිදෙන බව දැනගත්ත සිතිවිල්ල. අන්න යාට ප්‍රත්‍යක්ෂ වුණා මේකේ සමීකරණය. නැවත කල්පනා කරනවා මට ඉසේ කැක්කුමක් තියෙනවා. ඇත්තටම මේක ඉසේ කැක්කුමද? මේ ඉසේ කැක්කුම කියන්නේ මොනවද කියලා කල්පනා කරනකොට ඉසේ කැක්කුම දැනගන්න විදියක් නැහැ. මේ තැන්වල මේ පාටෙන් මේ ප්‍රමාණයෙන් තියෙනවායි කියලා අල්ලලා පෙන්නන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඉසේ වේදනාව දැනගත්තේ ඉසේ කැක්කුම තියෙන බව දැනගත්ත සිත තුලින්. ධනිස රිදෙනවා. ධනිස රිදෙන බව දැනගන්න පුළුවන් කමක් නැහැ. හේතුව ධනිසේ සිතක් නැහැ. නමුත් මේ චිත්ත වීතියේ තරංගයට පුළුවන්කම තිබුණා ධනිසේ වේදනාවක් තියෙන බව දැනගන්න. ඒ සිත තමයි මේ දැනගත්තේ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සෑම ඉරියව්වක් තුලින්ම සෑම අවස්ථාවක් තුලින්ම මම දැනගන්නේ මගේ සිත. මම මගේ සිත දැනගෙන මම ඒකට වෙන නමක් කියනවා. බඩේ කැක්කුම, ඉසේ කැක්කුම, කොන්දේ කැක්කුම, ධනිසේ කැක්කුම කියලා. එහෙනම් මේකේ යථාර්ථය මේ හැම වේදනාවම සිත. එහෙනම් මා විසින් ප්‍රකාශයට පත් කළ යුතු නිවැරදි ප්‍රකාශනය තමයි බඩේ කැක්කුම තියෙනකොට කියනවා අකුසල සිතක් පාල වෙලා. ඉසේ කැක්කුම තියෙනකොට කියනවා අකුසල සිතක් පාල වෙලා. කොන්ද කැක්කුම එනකොට යා කියනවා අකුසල සිතක් පාල වෙලා. ධනිසේ කැක්කුමටත් කියනවා අකුසල සිතක් පාල වෙලා. මාන්සි වෙලාවෙත් යා කියනවා අකුසල සිතක් පාල වෙලා. ඒතුව මේ අකුසල නේද වේදනාවන්. අත්ථ කිල මතාම යෝගී සෛතසිකයක් නේද මේක. එයා කල්පනා කරනවා මේක තවත් ටිකක් වෙනස් කරන්න. තව ටිකක් මේක ගැඹුරෙන් දකින්න. බඩේ කැක්කුම එනකොට එයා කියනවා මගේ ඉතරි දෙනවායි කියලා. ඔළුවේ කැක්කුම එනකොටත් කියනවා මගේ සිත රිදෙනවා. කොන්දේ කැක්කුමටත් ධනිසේ කැක්කුමටත් එයා කියනවා මගේ සිත රිදෙනවායි කියලා. බලන්න එයා මේ ලෝකේ යම්කිසි ගැඹුරු ධර්මයක් ප්‍රත්‍යක්ෂ කළා. එයා දැනගත්තා බඩ රිදෙන්නේ නැහැ. බඩ රිදෙන බව දැනගත්ත සිතයි මේ රිදෙන්නේ. සිත හැම තැනම මේ සතර ඉරියව්ව තුලම මේ කොටස් 32 තුලම මේ සිත රිදෙනවා. මේ සිතට වේදනාව දැනිලා මේ චෛතසිකයම වේදනාන් චෛතසිකයක් බවට පත් වෙනවා. වේදනාවට අනුව බලනවායි කියලා කියන්නේ වේදනානුපස්සනා චෛතසිකය. ධර්මයට අනුව බලනවායි කියලා කියන්නේ ධම්මානුපස්සනාසිත. කායානුපස්සනාව කියලා කියන්නේ කයට අනුව බලන සිත. චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිතට අනුව බලන සිත. මේ භාවනා යෝගියාට තේරෙනවා මේ සතර සතිපට්ඨානයේ හැම එකක්ම සිත. හැම චෛතසිකයක්ම ඒ ස්වභාවයන් අනුවට වෙනස් වෙනකොට අලුත් නාම රූප හම්බ වෙනවා. මේක ඉන්ද්‍රිය, මේක වේදනාව, ඒ වේදනාව ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය, ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරපු සිත. කල්පනා කරලා බලන්න අපගේ ජීවිතය තුළ මේ භවයක් විතර උස තියෙන මේ කයේ මේ වගේ ක්‍රියාවක් සිදුවෙන බව අපි කලින් දැනගෙන හිටියේ නෑ. ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට ඒ භාවනා යෝගියාට මේක ලොකු ප්‍රශ්නයක්. මේම ආස්වාස ප්‍රාස්වාසයේ දියා බලාගෙන එක ඉරියව්වක ඉදියාම මේ විශාල පරිපූර්ණත්වයේ කියන ධර්මතාවේ මේක තුලින් වෙන්නේ කොහොමද? දැන් එයාට තේරෙනවා මේ චෛතසිකයන් එකින් එකට අඩු වෙනකොට ඒ අඩු වෙන්නේ මොකවත් නෙමෙයි, මේ කයේ කොටස් මේ අඩු වෙන්නේ. මම කියන මේ කොටස් අඩු වෙන්නේ, මගේ බඩ ඒ චෛතසිකය අඩු වෙනවා, මගේ ඉස ඒ චෛතසිකය අඩු වෙනවා, මගේ ධනිසය ඒ චෛතසිකය අඩු වෙනවා. මේ ආකාරයෙන් මේ කය ඇදලා තියෙන කොටස් 32 පිළිබඳ චෛතසික අඩු වෙන්න කය ක්‍රමක්‍රමයෙන් අතුරුදාන් වෙනවා. මේ කයේ ප්‍රමාණයන් වෙනස් වෙනවා. කය පිළිබඳව තියෙන සම්පූර්ණ ප්‍රශ්න ටික විසඳිලා එයා පරිපූර්ණත්වයට එනවා. බඩ රිදෙනවා, ඒකත් චෛතසිකයක්. ඉස රිදෙනවා, ඒකත් චෛතසිකයක්. ධනිස රිදෙනවා, ඒකත් චෛතසිකයක්. මහන්සිය දැනෙනවා, ඒකත් චෛතසිකයක්. එහෙනම් මේ චෛතසිකයන් තුළ තමයි මේ වේදනාව පවතින්නේ. මේ භවයක් විතර උස තියෙන මේ කයේ වේදනාව ඇති වෙලා තියෙන්නේ මේ චෛතසිකයන් තුළ. ආස්වාස වෙන බව දැනගෙන 100 සිටිනකොට, ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100 සිටිනකොට මේ ආර්ය ශ්‍රාවකයා දැනෙනවා, ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ කරනවා මාගේ චෛතසිකවල පවතින වේදනාවන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. සිතවිල්ලෙන් සිතවිල්ලට අඩු වෙනකොට මේ චිත වේදනාවෙන් නිදහස් වෙන බව එයාට තේරෙනවා. එයා විමුක්තියට ලං වෙන බව තේරෙනවා. එයාගේ ගැටුම අඩු වෙන බව තේරෙනවා. එයාගේ ඇලීම් අතුරුදහන් වෙන බව තේරෙනවා. හේතුව මේ සෑම චෛතසිකයක් තුළම වේදනාවක් පවතිනවා. මේ වේදනාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට එයාගේ සිත නිවි නිවි පරිපූර්ණත්වය කරා ලං වෙනවා. අන්න බලන්න මේ සිත නිවෙනකොට එයාගේ සිතිවිලි වල තියෙන කම්පනය අඩු වෙනකොට එයා ගොඩාක් දේවල් දැනගත්තා. ඒ දැනගත්ත ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු කරනකොට එයා මේ චෛතසිකය තුළ තියෙන වේදනාවෙන් නිදහස් වෙනවා. බඩේ කැක්කම දැනගන්න චෛතසිකයක් අවශ්‍යයි. ඉසේ කැක්කම දැනගන්න චෛතසිකයක් අවශ්‍යයි. ධනිස් කැක්කම දැනගන්න චෛතසිකයක් අවශ්‍යයි. මාංශය දැනගන්න චෛතසිකයක් අවශ්‍යයි. එහෙනම් මේ චෛතසික පවතිනවා නම් මේ සෑම දුකක්ම පවතිනවා. මේ චෛතසික අඩු වෙනකොට, සිතිවිලි ප්‍රමාණය අඩු වෙනකොට, ඒ අඩු වෙච්ච ප්‍රමාණයට අනුව අඩු වෙලා තියෙන්නේ වේදනාව දැනගැනීමේ හැකියාවයි අඩු වෙලා තියෙන්නේ. අන්න බලන්න මේ ආර්ය උත්තමයා දැනගන්නවා චෛතසිකයේ අඩු වෙනකොට මගේ සිතේ චෛතසික නෙමෙයි අඩු වෙලා තියෙන්නේ. මේ සංසාර දුක, මේ වේදනාව දැනෙන ප්‍රතිශතය අඩු වෙලා. අපි උදාහරණයක් වශයෙන් බැලුවාම 40ක් විතර තප්පරයට ඉපදෙනකොට සිතවිලි එයාට වේදනාවන් 40ක් දැනෙනවා. දැන් තප්පරයට සිතවිලි 10යි නම් බලන්න එයාට වේදනා දැනෙන්නේ සිතවිලි 10ක් ඇතුළත විතරයි. 30ක් එයාට දැනෙන්නේ නැහැ. වේදනා චෛතසිකයෝ 30ක් දැනගැනීමේ හැකියාව එයා අතුරුදාම් කරගෙන එහෙම නැත්නම් ඒ වේදනාවන් දැනගැනීමේ ඒ හැකියාව එයාට අහිමි වෙලා එනම් මේ සෑම චෛතසිකයක් තුළින්ම මේ කයේ මොනවාරි වේදනාවක් දැනගන්න පුළුවන්. මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ බඹයක් විතර උස තියෙන කය මේකේ තියෙන වේදනාව මොකද්ද? වාඩි වෙලා ඉන්න එක වේදනාවක් දැනගත්තාම දුකයි. මේ සසර දුකයි කියලා ඉතාගෙන භාවනා කරනවා ඒක දැනගත්තාම දුකයි. තව පැය දෙකකින් ධානි වළඳන්ට යන්න ඕනේ. බඩගිනි එනවා බලන්න එන්න තියෙන බඩගින්න දැනගත්තාම දැන් බඩගිනි දුකයි. එහෙනම් ධානෙට නැතිట్లా යන්න ඕනේ. එහෙනම් භාවනාව නතර කරන්න ඕනේ. භාවනා නතර කරාම සසරේ පැවැත්මක් ඇති වෙනවා. සෑම මොහොතක්ම පැය 24ම චිත්තානුපස්සනාවේ ඉන්න ඕනේ. එහෙනම් භාවනාව නවත්තනවා කියන එක හොඳ වැඩක් නෙමෙයි, ඒක දුකක්. එහෙනම් මම ඉන්න ඉරියව්ව මට දුකක්. මට සීවෙන මේ චෛතසිකවල කැළඹිල්ල පොතුවලේ මට දුකක්. මම කල්පනා කරන සෑම මොහොතකම ඒ චෛතසිකයේ ප්‍රශ්නය උත්තරේ සොයා ගැනීමේ මහන්සිය මට දුකක්. මම භාවනා යෝගියා, මේක ඉවර කරන තාක්කල් මේ භාවනාව මට දුකක්. මේ සසර මට දුකක්. මේ සසර නිමා කරන තාක්කල්, විමුක්තියට පත් කරන තාක්කල් සෑම මොහොතක්ම දුකක්. අන්න බලන්න එයාට තේරෙනවා මේ චෛතසිකයන් හැම එකක් තුළම දුකක් පවතින බව. සෑම සිතවිල්ලක්ම දුකක්. සිතවිලි අඩු වෙනකොට අඩු වෙන්නේ දුක. සමාධියේ සිටින ආර්ය ශ්‍රාවකයාට බඩේ කැක්කුමවත්, ඉසේ කැක්කුමවත්, ධනිස් කැක්කුමවත්, මාංශියවත් දැනෙන්නේ නැහැ. එහෙනම් ඒ උත්තමයා මොනවද කරලා තියෙන්නේ? දුක නිවාගෙන. එහෙනම් ඒ උත්තමයා කල්පනා කරනවා මේක අඩුවෙන්ද අඩුවෙන්ද දුක අඩුවෙනවා. නැවතුනාම දුක නවතිනවා. එයා පරිපූර්ණත්වයට පත් වෙනවා. දුක දැනගත්තා. ඒ දැනගත්ත දුක ඇතිවෙන්න හේතුව දැනගත්තා. ඒ හේතුව නිරෝධ කරන ක්‍රමවේදය අවබෝධ කරගත්තා. සමාධියට ගෙයින් එයා නිරෝධ කරගත්තා. එනම් මේ භාවනාව තුළින් තමන් මේ ආශ්වාසය පිළිබඳ සීයෙන් ඉන්නකොට, ප්‍රාශ්වාසය පිළිබඳව සීයෙන් ඉන්නකොට මේ තාපසතුමාට තේරෙනවා ප්‍රශ්න දෙකක් මට පවතිනවා. එකක් තමයි මේ ආශ්වාසය පිළිබඳ ප්‍රශ්නය, ප්‍රාශ්වාසය පිළිබඳ ප්‍රශ්නය. ආශ්වාස කරනකොට ආශ්වාසය නිසා ඇතිවෙන දුක, ප්‍රාශ්වාස කරනකොට ප්‍රාශ්වාස කරගන්න ඕනේ කියන ඒ පීඩනය, ඒ උවමනාව, ඒ කම්පණය, ඒ දුක. බලන්න යම් කිසි කෙනෙකුට ආශ්වාස කරන්න කියලා කිව්වාම එයා ආශ්වාස කරන්න ඕනේ. එනම් මේ උස්ම ගන්න එක එයාට දුකක් නේද? එයා ක්‍රියාවක යෙදෙනවා. බැරි වෙලාවත් එයා හිතුව මම මොකටද ආශ්වාස කරන්නේ? මම මොකටද ගුරුවරයාට ආචාර්යට ඇවුම්කන් දෙන්නේ? මම කවුරුත් කියන නිසා ආශ්වාස කරන්නේ නැහැ. මට ආශ්වාසයෙන් ඇති වැඩකුත් නැහැ. එක් එක්කෙනා කියන දේවල් කරන්න නෙමෙයි මම ආවේ කියලා උඩඟු වෙනකොට, එයාගේ බාල සිතිවිලි ඇසුරු කරගෙන එයා අතරමං වෙනකොට මේ චෛතසිකය නිසා එයා තුළ තියෙන පොරබැදීම දිහා බලන්න, මේ සිතිවිලි නිසා එයා තුළ තියෙන කම්පණය බලන්න, එයාගේ චරිතයේ තියෙන මා විශාල පොරබැදීම දිහා බලන්න. මේවා දුකක් නේද? එහෙනම් මම කීකරු වෙලා ආස්වාස කරනකොට මම සි කීකරු වෙලා ආස්වාස කළා තව කොච්චර කාලයක් කරන්නද මේ ආස්වාස කරන සෑම මොහොතක් තුළම මම ඉපදෙනවා නේද දුක් විඳින්න සෑම මොහොතකම මම ආස්වාස ප්‍රාස්වාස කරමින් ජීවත් වෙන්නේ දුක ලබා ගන්න නේද මම මේ ලබාපු මිනිසක් භවයේ මට සැප ලැබුණ දිනයක් තියෙනවද සැපයි කියලා කියတဲ့ මොහොතක් තියෙනවද ජීවත් වෙන සෑම තප්පරයක් තුළම ජීවත් වෙනවා කියන පීඩනයේ දුකක් නෙමෙයිද තාම මම නිවුන් නැහැ කියන චෛතසිකයේ දුක් නෙමෙයිද මා තාම මේ සසරේ ඇවිදිනවා මට මේ සංසාර ගමන නතර කරන්න බැරි වුණා කියන එක දුකක් නෙමෙයිද ඇයෙන එක පේන එක දැනගන්න එක ඇඟෙන එක සිතෙන එක ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න අරක ඇහුණා මේක පෙනුණා මේක දැනුණා මේම ඇඟෙනවා මේම සිතෙනවා මේවා දුකක් නෙමෙයිද අන්න බලන්න මේ ආස්වාසිය මොකවත් දුකක් නැති එකක් කිව්වට මේක තුල මේ තරම් දුක් කන්දරාවක් තියෙනවා ආස්වාස කරනකොට ඇතුල් වෙන ප්‍රමාණය දුකක් පවතිනවා මම ආස්වාස කරමි අපි කියනවා ගණහඟල් පාක් විතර ගන්න කියලා පොඩ්ඩක් ගන්නකොට යාට මදි එයා කියනවා මෙච්චර උස්ම හරම්බෑ මට වැඩිපුර ඕනේ නෑ එච්චරක් ගන්න ගණහඟල් පාක් විතර ගන්න එයාට ඒ ප්‍රමාණය මදි නිසා එයා විශාල කම්පණයට පත් වෙනවා ඒ උස්ම වලින් ජීවත් වෙන්න බැරි නිසා එයාගේ මූණ රතු වෙලා ඇස් රතු වෙලා ඒ අවම උස්මෙන් එයාට ගන්න බෑ වතුර යට උස්ම ඉර වෙච්ච කෙනෙකුගේ ස්වභාවයට යපත් වෙනවා අපි කියනවා ගණහඟල් 500ක් උතර ගන්න එයාට දැන් වෙනවා විශාල ප්‍රමාණයක් ගන්න එයා කියනවා ගත්තා 100ක් විතර ගන්නකොට උස්ම දැන් ගන්න බෑ ඇතුළට මේක යවන්න ඇතුළේ ඉඩ නෑ තව 400ක් ගත්තොත් මගේ කය පොපුරයි ඒත් කියනවා ගන්න තව ගන්න අන්න බලන්න අඩුවෙන් උස්ම ගන්නකොට එයා දුක් විඳා වේදනාවටපත් වුණා කම්පණයටපත් වුණා වැඩිපුර දෙනකොටත් ඒ විදියටම වේදනාවට කම්පණයටපත් වෙනවා එයාට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා මේ ආස්වාස ධාරිතාව වැඩි නිසා එහෙනම් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ කියලා කියන්නේ සියුම් වේදනාවක් මේ විඳින්නේ මේ දුකක් මේ විඳින්නේ අපේ අවශ්‍යතාවයට අනුව ගන්න නිසා ඒක තුළ දුකක් පවතින බව අපි තේරෙන්නේ නැහැ ඒ අවශ්‍යතාවය අඩු කරලා බලන්න අන්න ඒකේ දුක තේරෙයි ඒ අවශ්‍යතාවය වැඩි කරලා බලන්න එක විනාඩියට තප්පර 8ක් උස්ම 100ක් විතර යවලා බලන්න උස්ම ගන්න එක යවන එක මොනතරම් දුකක්ද කියන එක අපට තේරෙයි එහෙනම් මේ භාවනා යෝගී ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ආස්වාසයේ සංකීර්ණ ප්‍රශ්නයක් මේ ප්‍රාස්වාසයේ ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් මේ ලෝකේ මම ප්‍රශ්න දෙකක් තියෙනවා ඒ ප්‍රශ්න දෙකම ස්පර්ශ කළා ඒක තමයි ආස්වාස කිරීමේ ප්‍රශ්නය ප්‍රාස්වාස කිරීමේ ප්‍රශ්නය මේ කය පිළිබඳව සෑම ප්‍රශ්නයක්ම තියෙන්නේ චෛතසිකයේ තුල මේ වේදනාවන් පිළිබඳ සෑම ප්‍රශ්නයක්ම තියෙන්නේ චෛතසිකයේ තුල මේ චෛතසිකයේ තුලින් තමයි මේ වේදනාව තියෙන බව දැනගෙන මේ වේදනාව නිරෝධ කරන ප්‍රතිපත්ති පුරුදු කරන්නේ ඒකත් දුක ඒකත් සිතට සීමා වෙච්ච එකක් හැම දෙයක්ම සිතින් කරන නිසා එකම සිතක් පවතිනවා අතර ආකාරයෙන් ක්‍රියා කරනවා කයට අනුව වේදනාවට අනුව ඒක දැනගැනීමේ ධර්මයට අනුව ප්‍රත්‍යක්ෂ කරන සිතට අනුව එනම් එකම සිත අතර ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ තාපසයා කල්පනා කරනවා, ඇයි සිතට අනුව කටයුතු කරන්න බැරිද? ඇයි මේ සතර ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ? තථාගතයන් වහන්සේ මේ සතර ඉරියව්වක් ගැන කතා කරනවා. එනම් තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න සතරමා නිමිති ගැන කතා කරනවා. මේ හැම එකක්ම මේ අතරින් යන්නේ ඇයි? මේ ලෝකයේ ඇදිලා තින්නේ අතරින් නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරෙන් මේ හැම එකක්ම නිර්මාණය වෙච්ච නිසා, මගේ කයත් සතරමා භූත නිසා මේ ලෝකයේ හැමතැනම අතරක් පවතිනවා. ඒ අතර තමයි මේ චිත්ත ස්වභාවයන් අතර පඨවියට අනුව කටයුතු කරනවා. පඨවිය මේක ඇදිලා තියෙන නිසා එනම් කයට අනුව කටයුතු කරනවා කියන එකට තවත් නිර්වචනයක් තමයි සතර සතිපට්ඨාණයට අලුත් නිර්වචනයක්. පඨවියට අනුව සිතේ ක්‍රියාකාරීත්වය. මේ බඹයක් විතර උස තියෙන කය තුල ලේ ධාතුව පවතිනවා, ආපෝ ධාතුව. මේ ආපෝ ධාතුවෙන් නේද මේ වේදනාවන් දැනෙන්නේ, අටගන්නේ. එනම් මේ වේදනාවට අනුව සිත බලනකොට ආපෝ ධාතුවට අනුව සිත බැලීම. එනම් කයට අනුව සිත, දැන් ආපෝ වලට අනුව සිත. නැවත කල්පනා කරලා බලනකොට මේකේ වායෝ ධාතුවක් තියෙනවා. මේ වායෝ ධාතුවට අනුව සිත ධම්මානුපස්සනාව. නැවත මේකේ ආලෝක ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක්. ආලෝකය කියන්නේ සිත. භාග්‍යවතුන් වහන්සේ මේ සිත ආලෝකයක් කියලා දේශනා කරනවා. එහෙනම් ආලෝකයට අනුව බලනවා, වායුවට අනුව බලනවා, ආපෝ වලට අනුව බලනවා, පඨවියට අනුව බලනවා. බලන්න සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ කය හතර ආකාරයෙන් ක්‍රියා කරනවා. පඨවියට අනුව ක්‍රියා කරනවා, ආපෝ වලට අනුව ක්‍රියා කරනවා, වායෝ වලට අනුව ක්‍රියා කරනවා, තේජෝ වලට අනුව ක්‍රියා කරනවා. මේක තමයි සතර සටිපට්ඨානය. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට යම් කිසි දෙයක් දේශනා කළා නම් ඒ තන්තන වහන්සේ දේශනා කරපු ධර්මය මේ සතරමා භූත වලින් නේද ගන්න ඕනේ? සතරමා භූත වලින් තොර මොකවත් ගන්න බෑ. සතරමා භූත වලින් තොරව මොකවත් වඩන්න බෑ. කිසිම විමුක්තිය සතරමා භූත වලින් තොරව ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා සතර මා භූත පට්ඨාණය, සතර සති පට්ඨාණය. මේ භූත කොටස් අතරට අනුව තියෙන ක්‍රියාකාරීත්වයන් පිළිබඳව සීය පැවැත්වීම. සතරමා භූත වලට අනුව අපගේ ජීවිතය පවත්වා ගැනීම, මේක තමයි පට්ඨාන අතර. මේ ලෝකේ මේ අතර ආකාර ක්‍රියාකාරීත්වයෙන් තොර කිසිම දෙයක් පවතින්නේ නැහැ. එහෙම දෙයක් පවතිනවා නම් ඒක මේ සතරමා භූත වලට අයිති නැත්තම් ඒක තුල නිවන අමාරුයි. නිවීම ප්‍රත්‍යක්ෂ කරන්න අමාරුයි. එහෙනම් තමන් ඇදිලා තියෙන දේ තුලින් නේද තමන් නිරෝධ වෙන්න ඕනේ. එහෙනම් සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ කය, මේ සතරමා භූත වලින්ම නිදහස් වෙන්න ඕනේ. ඒ භූත කොටාස, ඒ භූත කොටාස වලින් නිදහස් කළාම එයා නිවිලා යනවා. එහෙනම් කය නිවා ගන්න, මේ පඨවි භූතය නිවා ගන්න, කායානුපස්සනාව පරිපූර්ණ කරන්න. මේක වේදනාව තියෙනවා, ආපෝ ධාතුව නිවන්න. වේදනාව නිවන්න, වේදනානුපස්සනාව පරිපූර්ණ කරන්න. මේ සෑම දෙයක්ම පවතින ක්‍රමවේදය අවබෝධ වෙනකොට ඒක නිවන්න. ධම්මානුපස්සනාව නිවන්න. මේ තුන් ආකාරයෙන්ම කටයුතු කරන්නේ අපගේ සිත. සිත මුල් කරගෙන තමයි මේ කටයුතු වල නිරත වෙන්නේ. අන්න ඒ සිත නිවන්න, චිත්තානුපස්සනාව නිවන්න, ඉවර කරන්න. එහෙනම් අපගේ ජීවිතයේ කායානුපස්සනාව පරිපූර්ණ කරන්න කය පිළිබඳ සියලුම චෛතසිකය නැති කරන්න ඕනේ. භාවනාවෙන් මේ චෛතසිකයන් අතුරුදාන් වෙන්න ඕනේ. එහෙනම් අපගේ කයේ වේදනාව පවතිනවා. නානක් ප්‍රකාර වේදනා. ඇස් සමාරු, නාසයේ එම්බ්‍රිසාව අමාරු, කනේ කන් අමාරු, කටේ දත් අමාරු, කයේ වේදනා අමාරු. එහෙනම් මේ සෑම වේදනාවක්ම පවතින්නේ චෛතසිකයන්. අන්න චෛතසිකයන් අඩු වෙනකොට ඒ චෛතසිකයන් තුලින් අපට දැනෙන වේදනාවත් අතුරුදාන් වෙනවා. වේදනානුපස්සනාව ඉවර කරනවා. පරිපූර්ණත්වයටපත් කරනවා. අරක වෙන්නේ කොහමද? මේක වෙන්නේ කොහමද? ඒ දේ මේ විදිහට වෙන්නේ කොහමද? මේ දේ ඒ විදිහට වෙන්නේ කොහමද? බලන්න ප්‍රශ්නයට ප්‍රශ්නයක් දීලා සංකීර්ණ කරනවා. මේ හැම දෙයක්ම තේරුම් ගන්නකොට මේ ආනාපාන සති භාවනාව තුළ ඉන්න භාවනා යෝගියා තේරුම් ගන්නවා. මේ කය පිළිබඳවත්, මේ වේදනාව පිළිබඳවත්, මේ පවතින සෑම දෙයක්ම ගවේෂණය කිරීම තමයි මේකේ තියෙන ඊළඟ ප්‍රශ්නය. මේ ගවේෂණය අඩු කරන්න ඕනේ. මේ චෛතසිකයන් නැති කරන්න ඕනේ. මේ සොයා බැලීමේ උවමනාව නැති කරන්න ඕනේ. ධම්මානුපස්සනාව පරිපූර්ණත්වයටපත් වෙනවා. මේ හැම දෙයක්ම සිත මුල් කරගෙන පවතිනවා. සිත තමයි මේ හැම දෙයක්ම මේවන්නේ. සිත නැත්තම් මොකවත් වෙන්නේ නැහැ. එනම් මේ සිතේ ක්‍රියාකාරීත්වය නැති කරනවා, නිවල දානවා. මේ සිතේ ක්‍රියාකාරීත්වය නතර කරලා දානවා. අන්න චිත්තානුපස්සනාව පරිපූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙන්නේ නැතුව මේ විඥානයේ පරිපූර්ණත්වය ලැබෙන්නේ නැහැ. මේ විඥානයේ මේ බබයක් විතර උස තියෙන කයේ ඉර වෙලා, මේ බබයක් විතර උස තියෙන කය තුල සීමා වෙලා, මේ සතරමා භූතවලට අනුව, මේ කයට අනුව, වේදනාවට අනුව, ධර්මයට අනුව, ඒක ක්‍රියාත්මක කරන චෛතසිකයට අනුව මේ සිත ක්‍රියාත්මක වෙනවා. පරිපූර්ණත්වය කියලා කියන්නේ මේ බබයේ තියෙන සතරමා භූතවල තියෙන ගැටලු निराකරණය කිරීම. ආස්වාස වෙන බව දැනගෙන සිටින, ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිටින මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම සංකීර්ණ ප්‍රශ්නයක්. ප්‍රශ්නෙට දෙන්න තියෙන උපරිම උත්තම උත්තරේ තමයි ඒ ප්‍රශ්නෙට අදාළ චෛතසිකයේ අත්හැරීම. අසුවලා මට බැන්නා වේදනාවක් නේද? මේ වේදනාව කයේ කොහෙද තියෙන්නේ? වේදනාව දැනගත්ත සිටේ මේක මානසික ප්‍රශ්නයක්. ඒ සිටිවිල්ල අත්හැරලා බලන්න. ඒ සිටිවිල්ල අයින් කරලා බලන්න. දැන් වේදනාවට මොකද උනේ? වේදනාව අතුරුදාම් වුණා. චෛතසික අතුරුදාම් වෙනකොට අතුරුදාම් වෙන්නේ චෛතසිකයත් එක්ක වේදනාවත්. චෛතසික අඩු කරලා බලන්න. අඩු කරනකොට අඩු වෙලා නැති වෙලා යන්නේ කය පිළිබඳ අවබෝධයත්. චෛතසික අඩු කරනකොට අපි තුළ තියෙන පොරබැදීම්, උවමනාවන්, ගවේෂණ, පරීක්ෂණ ඔක්කොම අතුරුදාම් වෙනවා. එහෙනම් මේ චෛතසික අඩු වෙන්න චෛතසික නැවතෙනකොට, චෛතසික නැති වෙනකොට අන්න සිතේ ක්‍රියාකාරීත්වය නවතිනවා. එයාගේ වැඩ නිමා වෙනවා. එහෙනම් මේ සතර ආකාරයකින් මේ චෛතසික ක්‍රියාත්මක වෙලා එයා අඩුපාඩුත් එක්ක මේ සසර යනවා. සිත නිවිච්ච ස්වභාවයකින් පොඩ පොඩ ක්‍රියාත්මක වෙනකොට අපගේ සිත ක්‍රියාකාරීත්වයක් තුල පවතිනකොට එයාට තේරෙනවා සිතේ සිටිවිලි වැඩි වෙනවා කියන්නේම ප්‍රශ්න වැඩි වෙනවා. ඇයි අසුවලා මේම ඉන්නේ? ඇයි අසුවලා මේ විදිහට හිතන්නේ? ඇයි අසුවලාට මේ වගේ දේවල් හිතෙන්නේ? ඇයි අසුවලා මේ වගේ දේවල් කියන්නේ? බලන්න එයාට තියෙන ප්‍රශ්න මේ සිතේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට මේ සිතේ චෛතසික වැඩි වෙනකොට ඒ සෑම චෛතසිකයකම එයාට ප්‍රශ්නයක් තියෙනව නේද? එහෙනම් කවුද මේ ප්‍රශ්න වැඩි කරන්නේ? අපි නේද? සෑම මොහොතක්ම අසකන දිවනාසය සමසිත තුලින් එයා චිත්තානුපස්සනාව වඩනවා නම් චිත්තානුපස්සනාව තුල 100න් ඉන්නවා නම් එයාට චෛතසික අඩු වෙනවා, ප්‍රශ්න අඩු වෙනවා, වේදනා අඩු වෙනවා, පීඩණය අඩු වෙනවා. ඒ වගේම චෛතසික වැඩි කරනකොට ඒ වැඩි වෙන සෑම චෛතසිකය තුළින්ම පීඩනය, වේදනාව, ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට උත්තර හොයන්න ගියාම එයා මේ ලෝකේ පඹගාලේ පැටලෙනවා. නූල් බෝලේ සම්පූර්ණම ලියලලා ඒක පැටලෙවුවාම ඒක ලියාගන්න මාස ගණන් යන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් ගියත් ඒක පුදුමයට කාරණාවක් නෙමෙයි. නූල් බෝලේ දිග වැඩි, ඒ නිසා මේක ලියන්න කාලය යනවා වැඩි. අපගේ ජීවිතවල අපි ගොඩාක් දුක ඇති කරලා තියෙන්නේ මේ චෛතසික වැඩි වීම නිසා නේද? ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් ඔබ වහන්සේලා අවංකවම වාඩි වෙලා කල්පනා කරලා බලන්න, මම ඇස් දෙක පියාගෙන ගෙදර ඉන්නකොට මේම හිටියා, මට මේ වත්කම් තිබුණා, මට මේ හැකියාවල් තිබුණා, මට මෙච්චර සන්තෝෂයක් තිබුණා, මේ විදිහට පංචකාමයන් පිනෙව්වා, මගේ දක්ෂකම් මේ විදිහට මම පාවිච්චි කළා, මෙච්චර දේවල් මම අම්බ කළා, මම මේම කරනවා, මම මේ විදිහට කටයුතු කරනවා, මම මේම සැලසුම් කරනවා, මම මේම කියනවා, මේම කිව්වාම බැරි වෙලාවත් මේ වගේ උත්තරයක් දුන්නත් මම ඒකට මේ වගේ උත්තරයක් දෙනවා, ඒකට ආයි මම මේ විදිහට සැලසුම් කරනවා. ඕම පැයක් විතර ඉඳලා බලන්න බඩගිනි හැදෙන්නේ නැද්ද කියලා. බඩගිනි හැදෙනවා. එහෙනම් මේ කයේ ශක්තියට මොකද? ඔක්කොම පිච්චිලා. දාඩිය දාලා මේ කායික සුවයට මොකද උනේ? ඔක්කොම පිච්චිලා. විවේකයක් නැහැ, අවිවේකයි. ඇස් රතු වෙලා නිින්ද යන්නේ මුළු රාත්‍රිය පුරාම. මොකද්ද වෙලා තින්නේ? මේ විවේකයේ පිච්චිලා. කිසිම සාමයක් නැහැ කය තුල, සාමය පිච්චිලා. කිසිම ප්‍රීතියක් නැහැ, ප්‍රීතිය පිච්චිලා. අන්න බලන්න අපගේ සතුට, සාමය, ප්‍රීතිය, විවේකය අපි පුච්චාගෙන තියෙනවා මේ චෛතසිකයන් වැඩි කරනකොට. කෙනෙක් වාඩි වෙලා කල්පනා කරනවා කියන්නේම එයාට ප්‍රශ්නය ඊළඟ මොහොතේ තියෙනවා. එයා කල්පනා කරනකොට එයා හිතනවා මම මේ කල්පනා කරන්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්නද? මට ප්‍රශ්නයක් තියෙනවා, ඒකට උත්තරේ හොයන්නයි මම කල්පනා කරන්නේ. නෑ නෑ, ඒක බොරු. එයා කල්පනා කරන්නේ මේ ප්‍රශ්නය දුක වැඩි කරන්න. එයා කල්පනා කරන්නේ මේ ප්‍රශ්නය සංකීර්ණ කරන්න. එයාට තියෙන සතුට, සාමය, ප්‍රීතිය නැති කරගන්න එයා වෙහෙසෙනවා. කල්පනා කරලා සිත කැළඹිච්ච කෙනෙකුට නිින්ද යන්නේ. අපේ ජීවිතවල අපි දන්නවා කල්පනා කරමින් කැළඹිච්ච කෙනාට කවදාවත් සන්තෝෂයෙන් ඉන්න බෑ. කල්පනා කරලා කැළඹිච්ච කෙනෙකුට ප්‍රියමනාප වචන කියන්න බෑ. එයාගේ වචන හරි සැරයි, ඒ වචනවල වේගවත් භාවය වැඩි. කෝ මේ කන්තිය ඉවසීම අතුරුදා, යටාත්පාත්කම අතුරුදා, ඉක්මීම අතුරුදා, සීලය අතුරුදා, විනය අතුරුදා, ආර්ය චර්යාව අතුරුදා. බලන්න එයා කල්පනා කරලා එයාට කරගත්ත අනවශ්‍ය කටයුත්ත, අකටයුත්ත එයා කරගෙන මංගල කාරණාවක් කර යුතු තැනත්තා අවමංගලයක් සිදු කරගෙන මේක මලගයක් වෙලා බබයක් විතර උස තියෙන මේ කය සම්පූර්ණ මලගයක්. එතන මිනිස්සු අඬනවා මගේ අම්මා නැති වුණා කියලා. මෙතන මිනිස්සු වගේ අඬනවා මගේ අක්කා නැති වුණා කියලා. අතන මිනිස්සු වගේ අඬනවා මගේ අඹුව නැති වුණා කියලා. අතන මිනිස්සේ අඬනවා මගේ දුව නැති වුණා කියලා. අතන මිනිස්සේ අඬනවා මගේ මිත්‍රය නැති වුණා, මගේ යාළුවා නැති වුණා. හැබැයි ප්‍රශ්නේ එකයි, මොකද්ද? මිනිස්සෙක් නැති වෙලා. එහෙම නේද? එහෙනම් මිනිස්සෙක් නැති වුණා කියන ප්‍රශ්නය එතනට ගියන් බැලුවාම ප්‍රශ්න 10ක් විතර තියෙනවා. ඇයි අඬන්නේ? අම්මා නැති වුණා මගේ, ඇත්තද? ඇයි පාසක මාත්‍ය අඬන්නේ? මගේ ආමිනේ නැති වුණා. අනේ මේක වෙනත් ප්‍රශ්නයක්. ඇයි ඕගොල්ලෝ අඬන්නේ? අපේ මේ සිල් ගන්න උපාසකම් අපි හරි යාළුවෙක් නේ, බලන්න අපිව දාලා ගියා, අපට දුකයි, අපේ යාළුවා නැති වුණා. එතකොට අර කට්ටිය අඬන්නේ, ඒ කට්ටිය ඥාතියෝ, ඒ කට්ටිය අඬනවා. මේ කට්ටිය අඬන්නේ ඇයි? මේගොල්ලෝ යාගේ සහෝදරයෝ, ඒගොල්ලොත් අඬනවා. එතකොට මේගොල්ලෝ මේ එක්කෙනෙක් මරුණා කියන එක නෙමෙයි අඬන්නේ, තම තමන් ලෝකයක් අදාගෙන ඒ ලෝකෙින් ඉඳගෙන අඬනවා. හැබැයි ඇත්තටම අඬන්න එක කාරණාවක් තියෙනවා. මිනිස්ය සත්‍යයේ මිය පරලෝකයෙන් මරණය එකයි, හැබැයි ප්‍රශ්න 10යි. ඒ පුද්ගලයා ඒ පුද්ගලයාට සාපේක්ෂව ප්‍රශ්න වලට උත්තර හදාගෙන. එහෙනම් අපේ මේ බඹයක් විතර උස තියෙන මේ කයි, මේ සිත දිවා ගන්නට පැමිණි මේ ගමනේ, අපි මේ බඹයක් විතර උස තියෙන මේ කයට තියෙන ඇත්ත ප්‍රශ්නේ අපි හොයන්නේ. ඇත්ත ප්‍රශ්නේ තමයි මේක නිවාදැමීමේ අවශ්‍යතාවය, නිවීමේ අවශ්‍යතාවය, සංසාර විමුක්තියටපත් කිරීමේ අවශ්‍යතාවය, මේ මහා කෙලෙස් සාගරයෙන් එතර වීමේ අවශ්‍යතාවය, මේ එක ප්‍රශ්නයයි මෙතන තියෙන්නේ. ඒකටයි උත්තරේ ඕනේ. අපි ඒක හදන්න අර විදියට කරොත් කොහමද, මේ විදියට කළොත් කොහමද, මේම කතා කළොත් කොහමද, මේ වාගේ ඇසුරුනොත් මේක විසඳෙයිද? අන්න බලන්න, අර එක මලමිනියක් තියෙන ගෙදරක নানা ප්‍රකාර මිනිස්සු විවිධාකාර කරුණ මුල් කරගෙන කෑගගා ඉන්නවා වාගේ මේ මුළු සර්වාංගෙම කෑගානවා. එහෙනම් අරතැනට ගියොත් හොඳයි, මේ තැනට ගියොත් හොඳයි, කාටවලට ඉඟුරු දැම්මොත් හොඳයි, කිරිතේ වලට සීනි ටිකක් අඩු කෙරුවොත් හොඳයි, නෙස්ටමෝල් ටිකක් කිරිතේ වලට දී කෙරුවොත් රසේ වෙනස වැඩි වෙනස්. අන්න බලන්න, තිබාවේ ප්‍රශ්නය ගිලම්පස කියන ප්‍රශ්නය එයා සංකීර්ණ කළා. ගිලම්පසයේ අවශ්‍යතාවය කියන එකම ප්‍රශ්නයට নানা ප්‍රකාර නාම රූප දුන්නා. විවිධ ස්වරූප වලට පත් කරලා එයාගේ මුළු සර්වාංගෙම දැවේසට පත් කරනවා. අපි කල්පනා කරන්න ඕනේ අපගේ ජීවිත තුළ ඇයි මේ පරිපූර්ණත්වයට පත් වෙන්නේ නැත්තේ? කල්පනා කරන නිසා නේද? කල්පනා කරපු හැම මොහොතෙම අපිට යාපතක් වුණාද කියලා ඇහුවොත් මේ ලෝකේ කිසිම කෙනෙක් කියන්නේ නැහැ, කල්පනා කරන්න කරන්න අපට වැඩ වැරදුනා, මම කල්පනා කළා, මට අකටයුත්තක් වෙලා, මම රැවටිලා, මං විඩාවටපත් වෙලා, මම දුකටපත් වෙලා, මගේ නිදහස නැති වෙලා, මගේ විවේකේ නැති වෙලා කියලා මං කල්පනා කළා. ගොඩාක් දේවල් කල්පනා කළා. කල්පනා කරලා මාගේ ගුරුවරයා ළඟට ගින් මම ඉල්ලීමක් කරා. ගුරුවරයා ආනවා මගෙන්, අනේ ශිෂ්‍ය, මේ ප්‍රශ්න ඔක්කොම තිබුණ බව ඇත්ත, මේ ප්‍රශ්න ඔක්කොම අවංකවම ඇත්ත, හැබැයි මේ ප්‍රශ්න තියෙන බව කොයි වෙලේද දැනගත්තේ? අද උදේ ස්වාමීනි, අද උදේ මම දැනගත්තා මට මේ වගේ ප්‍රශ්න තියෙන බව. එහෙනම් මේ ප්‍රශ්නවල පටන් ගැනීම කවදද? අද උදේ 8. ඇත්තද? එතකොට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුදු 5යි. එහෙනම් අවුරුදු 5ක් තිස්සේ ප්‍රශ්නේ තිබුණාද? මේ ප්‍රශ්න මොකවත් තිබුණේ නැහැ. දැනගත්ත වෙලේ ඉඳලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මම අවිවේකයෙන් ඉන්නවා. මට නිදහස නැහැ, ප්‍රීතිය නැහැ, සතුට නැහැ, සාමය නැහැ. මේවා දැනගත්ත මොහොතේ ඉඳලා ඔය ප්‍රශ්න තිබුණා. එහෙනම් කලින් සමගියෙන් හිටියා, ප්‍රීතියෙන් හිටියා, සාමයෙන් හිටියා, විවේකයෙන් හිටියා. එහෙනම් බලන්න, එයා අවිවේකයේ තුල විවේක අරගෙන, එයා දුක තුල ප්‍රීති වෙලා, අසතුට තුල සතුට වෙලා, අසමගිය තුල සමගි වෙලා. බලන්න මෙච්චර ප්‍රශ්න තුල එයා විමුක්ති සුවය විඳිනේ කරලා. ඇයි එයා දැනගත්තේ නැ? දැනගත්ත නැති නිසා ප්‍රශ්නේ තිබුණ නැ. එයා ගොඩාක් සන්තෝෂයෙන් හිටපු තාපසවරේ. දැන් එයා මේ දේවල් දැනගත්තා. ඒ නිසා ඒ අරුව දැන් පේනවා. එහෙනම් දැනගත්ත නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මිසක් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. එහෙම තිබුණොත් අවුරුදු 5ක් ඇතුළත හැමදාම තියෙන්න ඕනේ. දැන් මේ ස්වාමීන් වහන්සේලාට ගිලම්පස දෙනවයි කියලා කියනවා. දැන් බොහොම හොඳ ගිලම්පසක් අපි පූජා කරනවා. හේතුව දැන් පාන්දර 3:45යි. එහෙනම් ගිලම්පස ලැබෙන බව දැනගත්තාම ටික වෙලාවකින් අපි කියනවා, අපි ඒ අදහස අත්හැරියා, ගිලම්පස දෙනු නොලැබේ. අන්න බලන්න, දෙනු ලැබේ කියනකොට සන්තෝෂයක් ඇති වුණා. ඒක දැනගත්ත නිසා සන්තෝසයි. දෙනු නොලැබේ කිව්වම ඒක මගේ ළඟ නැහැ කියලා දැනෙනකොට අන්න එයා කලබල වෙනවා. දැන් එයාට හිතෙනවා, එහෙනම් මං ගිහිල්ලා ටිකක් අදා ගන්න ඕනේ. ඇයි ගිලම්පස දෙන්නේ නැත්තේ? හේතුව හොයන්න ඕනේ. කවුරුරි මොනවාරි කුමන්ත්‍රණයක් කරලාද ඒක හොයා ගන්න ඕනේ. එයා දඩුවම් ලැබිය යුතුයි. මේක සාකච්ඡා කළ යුතුයි. මේවා මේ විදිහට අත්හැරලා බෑ. ගිලම්පස අපේ උරුමය. ඒක අපි ගන්න ඕනේ. දැන් ගිලම්පස දෙනවා කියන්න කලින් උරුමයක් ගැන කාටවත් මතක් වුණ නෑ. ගිලම්පස නොලැබුණේ ඇයි කියලා හොයන්න ඉතුරු නෑ. ගිලම්පස දෙනවායි කියන පොරොන්දුව දෙන්න කලින් ඕම කැළඹිල්ලක් ඇති වුණෙත් නෑ. ගිලම්පස දෙනවායි කියලා කියන්න කලින් ප්‍රීතිය, සතුට, සාමය, විමුක්තිය, සැනසීම, නිදහස ඔක්කොම තිබුණා. ගිලම්පස දෙනවායි කියලා කියපු ගමන් ප්‍රශ්නේ පටන් ගත්තා. විනාඩි 5කින් ගිලම්පස දෙනු නොලැබේ කියපු ගමන් සතුට, සාමය, ප්‍රීතිය, විමුක්තිය, විවේකය ඔක්කොම අතුරුදාන් වෙලා. එහෙනම් අතුරුදාන් වුණේ ඇයි? අර ලෝකයක් හදාගත්ත නිසා නේද? ගිලම්පස කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කරගත්ත නිසා නේද? ඒ බලාපොරොත්තුව කඩ වුණා කියන කම්පණය නේද මේ හැම ප්‍රශ්නයකම මුල? එහෙනම් මේ හැම චෛතසිකයක්ම අපට ප්‍රශ්නයක්. මේ චෛතසික වල තමයි මේ ප්‍රශ්නේ පවතින්නේ. හැම සිතවිල්ලක්ම අපට දුකක් ගෙන එනවා. සෑම සිතවිල්ලක්ම අපේ නිදහස නැති කරනවා. අපේ ඉවසීම නැති කරනවා. තපස් ජීවිතය අවුල් කරනවා. අන්න මේ තාපසය කල්පනා කරනවා. මේ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් මා තුළ තැන්පත් වෙලා නිදන්ගත වෙලා තිබිලා, එනම් ආශ්වාස කරන බව දැනගන්නවා, ප්‍රාශ්වාස කරන බව දැනගන්නවා කියලා කියන්නේ මම ආශ්වාසය ප්‍රාශ්වාසය නෙමෙයි දැනගන්නේ. ඇති වෙලා තියෙන සෑම ප්‍රශ්නවලටම උත්තර දෙනවා. ඇයි චෛතසික දෙකකට සීමා වෙනකොට චෛතසික 30ක් ඇති වෙන කෙනෙකුට චෛතසික 28කට ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා. ඇයි ඒ සිත ඒ චෛතසිකය එයාගේ මතකෙ තිබුණොත් ඒකට එයාට දුක් විඳින්න වෙනවා. මතක තියෙන බව දැනගෙන ඒක නිතරම මෙනෙහි කිරීම දුකක් නේද? විඩාවක් නේද? එයා කල්පනා කරනවා, මේ ආස්වාසය දැනගෙන හිටියාම ප්‍රාස්වාසය දැනගෙන හිටියාම චෛතසික දෙකක් පවතිනවා. එහෙනම් අනිත් සෑම චෛතසිකයකටම උත්තර සපයනවා, ප්‍රශ්න විසඳෙනවා. එහෙනම් ප්‍රශ්න විසඳෙන්න තමයි මේ භාවනාව භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට දීලා තින්නේ. එහෙනම් ආනාපාන සති භාවනාවට අපි මීට පස්සේ ආනාපාන සති කියන්න හොඳ නැහැ. ලෝකෝත්තර භාවනාව. ලෝකේ ප්‍රශ්න තියෙනවා, ඒකට උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ තමයි මේ භාවනාව, ලෝක උත්තර භාවනාව. සෑම උත්තරයක්ම මේක තුල තියෙනවා. අපට අනාගතයේ ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න වලට උත්තරේ මේක තියෙනවා. අතීතයේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට උත්තරේ මේක තියෙනවා. මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකටම උත්තර තියෙන නිසා ලෝක උත්තර භාවනාව කියලා අපට කියන්න පුළුවන්. ලෝකෝත්තර භාවනාව ආනාපාන සති භාවනාව සමානයි ලෝකෝත්තර භාවනාව. බලන්න මොනතරම් සුන්දර අත්දැකීමක්ද. මේක තමයි පරිපූර්ණත්වය කියලා කියන්නේ. දුක අතුරුදාම් වෙනවනම්, මේ නාම රූප සම්බන්ධ මේ කය අතුරුදාම් වෙනවනම්, මේවා සොයාගත්ත ධර්ම කාරණා අතුරුදාම් වෙනවනම්, හැම දෙයකම මුල් වෙච්ච සිත නවතිනවනම්, එයා මේ ලෝකේ පරිපූර්ණ වෙච්ච උත්තමයේ. එයා ප්‍රශ්න වලින් නිදහස් වෙච්ච කෙනෙක්. එයා මේ ලෝකේ කිසිම දෙයකට සම්බන්ධ නොවි සියලුම ගැට වලින් නිදහස් වෙච්ච නිගණ්ඨේ. බලන්න ගැට තියෙන තරම, බැඳීම් තියෙන තරම, බලාපොරොත්තු තියෙන තරම, සසරේ ගැටවලට ඉරවිලා අහුවෙලා ඒ ගැට ටික ලියනවා ආනාපාන සතිය තුලින්. අපේ ප්‍රශ්න හැම එකක්ම අපට විසඳන්න පුළුවන් මේ ආනාපාන ප්‍රශ්න වලින්. මේ ආනාපානයේ කින්න මේ ප්‍රශ්නේ දුන්නාම කෙනෙකුට, එයා මේ ප්‍රශ්නේ අතට ගත්ත වෙලේ ඉඳලා ඒ ප්‍රශ්නේ තමයි අනිත්‍යවට උත්තරේ බවට පත් වෙන්නේ. අපි අහනවා, තාපසතුමනි, ස්වාමීනි, මොනවද මේ දවස්වල කරන්නේ? මම භාවනාව කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේත් එක්ක පොරබදිනවා. මොකද්ද වෙන්නේ? ඒ ප්‍රශ්නේ උත්තරේ වෙනවා අනිත් ප්‍රශ්නවලට. ඒක දැන් මට තේරෙනවා. එහෙනම් භාවනා යෝගියා ආස්වාස කරමි, ප්‍රාස්වාස කරමි කියලා යම් කිසි කාර්යයක් කරනවා. ඒක ප්‍රශ්නයක්. හැබැයි ඒ ප්‍රශ්නේ තමයි මේ ලෝකේ කෝටි ප්‍රකෝටියක් විතර තියෙන ප්‍රශ්නවලට උත්තරේ බවට පත් වෙන්නේ. එහෙනම් පරිපූර්ණත්වය කියලා කියන්නේ ප්‍රශ්නයට ප්‍රශ්නයක් ඇදීම. උත්තරේ දුන්නොත් ඒක සංකීර්ණයි. ඔබ වහන්සේ එට වඩිනවද? ඔව්, මම එට උදේ වෙනකොට උදේ දාහනේ ගන්න බලාපොරොත්තුෙන් ඔබ වහන්සේලාගේ විහාරස්ථානෙට වඩිනවා. අපි කල්පනා කරනවා උත්තරයක් නෙමෙයි ආදුන්නේ, අපිව පැටලෙව්වා. වඩිනවද කියලා විතරයි ඇව්වේ. ඊල්දානේ ලෑස්ති කරන්න කියලා අපට බලකිරීමක් කළා, නියෝග කළා. ඊල්දානේ වඩන්නත් එක්ක වඩිනවා කිව්වම එනවද කියන ප්‍රශ්නෙට ඔව් කියන උත්තරේ දෙන්න නැතුව එයා දාහනේ ලෑස්ති කරන්න කියලා අපට වැඩක් පැවරුවා. අන්න බලන්න අපේ කාලය උදුර ගන්නවා. එයාගේ වැඩකටයුතු කරගන්න අපිව මෙහෙකරුවෙක් කරනවා. එයා වෙනුවෙන් අපේ ශ්‍රමය එයා ගන්නවා. අපේ අවසරය ගත්තේ නැහැ. අපේ ශ්‍රමය ගන්න, කාලය ගන්න, හැම දෙයක්ම එයා එතන සංවිධානය කරලා. එත උදේ වඩිනවයි කියලා කියන්නේ දැම්ම මට ස්ථානීය සෝදානම් කරන්න බලන්න. ඒකත් එයා කියලා ඉවරයි. එත උදේ වඩිනවා මට ඊල්දානේ සූදානම් කරන්න. ඒ කියන්නේ එයත් එක්ක දන් වළඳන්න කට්ටිය රැඳිලා ඉන්න. දානි ඉවර කරලා අස් කරන්න එපා. මට ඇරලා තියන්න. මං වෙනුවෙන් දානේ ගෙනල්ලා මගේ කුටියේ තියන්න. එහෙම නැත්නම් දන් පාත්‍රයේ අතේ තියාගෙන මං එනකම් බලා සිටින්න. බලන්න ප්‍රශ්න කීයක් යා ඇති කළාද කියලා. ඒ ආර්ය ශ්‍රාවකයා වැඩනිමා කරපු ප්‍රඥාවන්ත උත්තමෙක් නම් එයා බලනවා. ප්‍රශ්නයක් ඇව්වා, එයා උත්තරයක් දුන්නා. ඒක තුල ප්‍රශ්න 500ක් තියෙනවා. මේකට උත්තර හොයන්නේ කොහමද? එයාට ඊල්දාට දෙන්න ඕනේ. එයා රෝගියෙක් නම් එයාට සුදුසු ව්‍යංජන මොනවද? නුසුදුසු ව්‍යංජනේ මොනවද? මොනවාගේ දානයක්ද එයාට දෙන්න ඕනේ? මොනවාගේ ප්‍රමාණයකින්ද දෙන්න ඕනේ? මේවා ඔක්කොම දැන් මේ ප්‍රශ්නය තුල තියෙනවා. එහෙනම් අපි තාම පුරුදු වෙලා ඉන්නේ ප්‍රශ්නය පටලවන්න. ප්‍රශ්නය සංකීර්ණ කරන්න. ඔබ වහන්සේට අපේ සේනාසනෙට වඩිනවද? එට වඩිනවා නම් ඒක එට ප්‍රශ්නයක්. ඇයි ස්වාමීනි ඒ ප්‍රශ්නය අද ප්‍රශ්නයක් කරගන්නේ? අද දවසේ ප්‍රශ්න අද දවසට සෑයෙයි. අද දවසේ ප්‍රශ්න අපි විසඳමු. එට දවස ගැන අපි එට කල්පනා කරමු. තෙරුවන් සරණයි. අන්න බලන්න. උන්වහන්සේට තිබිච්ච ප්‍රශ්නේ විසඳුණා. එහෙනම් උන්වහන්සේට තිබිච්ච ප්‍රශ්නය එට ගැන ප්‍රශ්නයක් අද උන්වහන්සේ පටලගත්තා. එට තියෙන ප්‍රශ්නට උත්තරේ දැන් හොයන්න පටන් ගත්තා. අර උත්තරය තුලින් මේ ප්‍රශ්නේ විසඳුණා. උන්වහන්සේ තේරුම් ගත්තා. බලන්නේ උත්තරේ කොච්චර ලස්සනද. මගේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණා. එට තියෙන ප්‍රශ්නෙට උත්තර ලැබුණා. හැමදේම උත්තරයට පත් වුණා. එහෙනම් එයා උත්තර නොදුන්නා. ඒක තමයි උත්තරේ. එයා උත්තරේ නොදීම නිසා ප්‍රශ්නය ප්‍රශ්නයක් වශයෙන් තිබ්බා. ඒක නේද උත්තරේ බවට පත් වුණේ. එහෙනම් අද අපගේ ජීවිතවල උත්තර දීපු සෑම අවස්ථාවකම පඹගාලේ පැටලිලා නේද? අපගේ සතුට සාමයේ ප්‍රීතිය අතුරුදාම් වෙලා නේද? එහෙනම් ප්‍රශ්නෙට උත්තර නොදීම තමයි මේ ලෝකයේ තියෙන හොඳම උත්තරය. පටිසෝතගාමී ආර්ය ශ්‍රාවකයා කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්නය අත්හරිනවා. ඒක තමයි උත්තරේ. කෙනෙක් අපට කරදරයි, එයාව අත්හරිනවා. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුළ අපට මේක පෙන්නවා. එක ආර්ය ශ්‍රාවකෙක් හිටියා. එයා හරි කරදරයි. කිසිම දෙයක් පිළිගන්නේ නැහැ, පිළිපදින්නේ නැහැ. හරි උඩඟුයි. නොහික්මුණු භික්ෂුවක්. තථාගතයන් වහන්සේ එයාගේ අඩුව හැදුවේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රශ්න වලට උත්තර සැපයුවේ නැහැ. බ්‍රහ්ම දණ්ඩනේ දීලා එයාව අයින් කළා. සේරම ප්‍රශ්න වලට උත්තර ප්‍රශ්නේ අයින් කරන එක. බලන්න පරිපූර්ණත්වයට පත් වෙන්න කොච්චර ලේසිද කියලා. ගිලම්පස ඕනේ. බෙලිමල් තම්බනවද, කොත්තමල්ලි තම්බනවද, පස්පංගුව තම්බනවද, රණවරාරි එරමුසුවරි කඩාගෙන ඇවිල්ලා තම්බනවද කියලා කල්පනා කෙරුවොත් දැන් එයාට තියෙන සංකීර්ණ ප්‍රශ්නයක්. එයාට මේවා සාකච්ඡා කරලා ධම්සභා මණ්ඩපයේ ගිහින් ආර්යමා සංඝයා කැඳවලා සාකච්ඡා කරන්න තරම් ලොකු ප්‍රශ්නයක්. එයා කල්පනා කරනවා එරමුසු වල ප්‍රශ්නයක් නැහැ, රණවරා වල ප්‍රශ්නයක් නැහැ, බෙලිමල්ලේක ගහේ තියෙයි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ගිලම්පස වළඳන්න ඕනේ කියන එක. එයා මේ ගිලම්පස වළඳනවා කියන මේ ප්‍රශ්නේ අතාරිනවා. දැන් එයාට රණවරා, බෙලිමල් මොකවත් ප්‍රශ්න නැහැ. එයාට ප්‍රශ්නෙට උත්තරේ හම්බෙලා. අන්න බලන්න තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේ අපට පැහැදිලිව ප්‍රශ්න වලට උත්තර දෙන හැටි කියලා දීලා. අපට ප්‍රශ්නයක් එනවා. අද ආහාර පාන වලට ටිකක් සැරට අම්බෙයිද දන්නේ, සෙම ගතියක් තියෙනවා. දැන් ආහාර ගෙනල්ලා ඒ ආහාර දානයක් කොට සංගසතු කරලා මේ දාන වස්තුව පාත්‍රයට අත්තරීම පිණිස දානයක් පිණිස පූජා කළාට පස්සේ නේද අපි දන්නේ මේක තියෙන ව්‍යංජන. ඒක දැනගන්න තාක්කල් මේ කුතුහලයේ තියෙනව නේද? මොනවාගේ නේද දන්නේ? දැන් මේ වෙනකොට මිනිස්සු නැකිටලා උයනවා, මොනවා උයනවත් දන්නේ. මේ මිනිසුන්ට මොනවා උයන්ද ඉතිලද දන්නේ. අපේ කර්මය මොනවාගේ එකක්ද දන්නේ. ඒ කර්මයට අද මොනවද ලැබෙන්නේ කියලා දන්නේ. ලැබෙනකම් සීයක් නැහැ. දැන් බලන්න මේ දානේ පිළිබඳ ඇතිවෙච්ච ප්‍රශ්න කෝටියක් විතර. අපට අදහසක් එනවා ලැබුණාට පස්සේනේ මම දන්නේ මේක තමයි මගේ කර්මය, මේක තමයි අද දවසේ ලැබෙන්න තිබුණේ. ඒ තිලිච්ච දෙන්නේ මේ ලැබිලා තියෙන්නේ. එහෙනම් ලැබුණාට පස්සේ මං හිතනවා ආනේ අද මේකද වියදින සන්තෝසයි පිළිගන්නන්න. පිළිගත්තට පස්සේ දන්නවා මගේ කර්මය අද මේ විදියට තිබිලා තියෙන්නේ. ඒ කර්මයට අනුව මට මේ දේවල් අත්දලා තියෙනවා. මාගේ කර්මය මම භුක්ති විඳින්නේ නැතුව වෙන කවුද භුක්ති විඳින්නේ? මා විසින් හදාපු හේතුව මම එපාය ගෙවන්න, මගේ ඵල මම එපාය ඉවර කරන්න. සන්තෝෂයෙන් මාගේ කර්මය මට ලැබිච්ච දේ මේක කියලා ඉතලා ඉත අදාගත්තාම අර ප්‍රශ්න එකක්වත් නැහැ. අද ඉඳලා අපගේ ආර්ය ජීවිතය තුළ අලුත් කමඨාණක් පුරුදු කරමු. පරිපූර්ණත්වය පිළිබඳ කමඨාන. ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රශ්නය අතරින් උත්තරේ හොයන්න එපා. ප්‍රශ්නය ඇති වුණේ චෛතසිකය තුළ, මේ චෛතසිකය අල්ලාගෙන ඉන්න තාක්කල් මේක කොඳුරනවා, මොරගානවා. নানা ප්‍රකාර කරුණු කාරණාත් එක්ක කටයුතු කරලා මේ සංසාරේ අපට දෙන්න තියෙන සෑම දුකක්ම දෙනවා. අපට මේ ලෝකයේ තියෙන්නේ එකම එක ප්‍රශ්නයක්, එක මානසික ප්‍රශ්නයක්. බඩේ කැක්කුමයි කියන මානසික ප්‍රශ්නය, ඉසේ කැක්කුම කියන මානසික ප්‍රශ්නය, දනිස් කැක්කුම කියන මානසික ප්‍රශ්නය, මාන්සි කියන මානසික ප්‍රශ්නය, නිදිමතයි කියන මානසික ප්‍රශ්නය, මට විවේක නැහැ කියන මානසික ප්‍රශ්නය, මම අතරමං වෙලා කියන මානසික ප්‍රශ්නය, මට විඩාවයි කියන මානසික ප්‍රශ්නය, මම කැමති විදියට මට ජීවත් වෙන්න බෑ කියන මානසික ප්‍රශ්නය, මගේ බලාපොරොත්තුවට අනුව මොකවත් වෙන්නේ නැහැ කියන මානසික ප්‍රශ්නය. මේ විදියට සතියක් විතර කියන්න පුළුවන්. එහෙනම් කයේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. කයේ ප්‍රශ්නයක් තියෙනවා කියන මානසික ප්‍රශ්නයක් පවතින්නේ. වේදනාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. වේදනාව හඳුනාගෙන නඩත්තු කරන මානසික ප්‍රශ්නයක් තියෙන්නේ. නිදහසේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. නිදහස් වෙන්න ගැන ඉතල කලබල වෙලා තියෙන නිදහස නැති කරගත්ත මානසික ප්‍රශ්නය. එයා මානසික ලෙඩෙක්. විවේකයේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. මට විවේකේ ඕනේ, මට විවේක ගන්න ඕනේ, මේ විදියට විවේක ගන්න ඕනේ කියලා එයා විවේකයේ පිළිබඳව নানা ප්‍රකාර සිතිවිලි වලට ගොදුරු වෙලා විවේකය අවිවේක කරගෙන, එයාට විවේක ගන්න තරමක් නැහැ. හැබැයි විවේකයේ පිළිබඳව විශාල වශයෙන් කම්පණයටපත් වෙලා අවිවේක කෙනෙක් බවටපත් වෙලා මානසික ප්‍රශ්නයක් ඕක. විවේක පිළිබඳ සියලුම අදහස් අත්හැරලා බලන්න කොච්චර විවේකද කියලා. මුළු කයම සීතල වෙලා යනවා. පුදුම විවේක සුවයක් දැනෙනවා. අපේ ආන්දරණේ ඒ ආසනයේ වැඩ හිටියා විවේකද? ඕ, අරි සුවයක් දැනෙනවා. ඇයි ඇදේ විවේක ගන්න ඕනේ කියන අදහස ප්‍රශ්නය මම ඒක අත්හැරියා. මේ ඉන්න තැන මට හොඳයි කියලා සිත හදාගත්තා. බලන්න මේ ආසනය තුළ මට ජීවිත කාලයේ විවේක ගන්න පුළුවන්. එහෙනම් නැකිට ගන්න බැරි පුංචි කාලේ ඉඳලාම පොර වෙච්ච, අංශභාග වෙච්ච, ඇදක දිගට වැතිරෙන්න බැරි, වැතිරෙනකොට නාරව ලැදෙනකොට වේදනා ඇති වෙන කෙනෙක් කොහොමද ඉන්නේ? ජීවිත කාලෙම පුටුවේ නේද? එහෙනම් එයා විවේක ගන්න වාඩි වෙලා ඉන්නේ, කෑම ගන්න, හැම දෙයක්ම පුටුවේ නේද කරන්න ඕනේ? එනම් මේ ලෝකේ විවේක ගන්නවා නම් අපට අඩි 6ක් දිග, අඩි 3ක් පළල හොඳ හැඳක් හම්බෙන්න ඕනේ, මෙට්ටයක් තියෙන්න ඕනේ, ඒක ඇතිරිල්ලක් තියෙන්න ඕනේ, කොට්ටයක් තියෙන්න ඕනේ, මදුරෝ කන් ළඟට වෙලා කෑ ගන්න බෑ, අපට හොඳ මදුරු දැලක් තියෙන්න ඕනේ, කවුරුත් ඇතුළට එන්න බෑ, කුටියක් තියෙන්න ඕනේ, දොරක් තියෙන්න ඕනේ, ඒක හොඳට වාඩා තියෙන්න ඕනේ. අන්න බලන්න මේ වාගේ ප්‍රශ්න තිබුණාම එයාට මොනතරම් විවේකයක් දුන්නා, එයා කියන මේක විවේක නෙමෙයි, අරක විවේකේ. මම අරක බලාපොරොත්තු වෙන්නේ නේ, ඒක හම්බෙනකම් මට විවේක ගන්න පුළුවන් කමක් නැහැ. එයා අවිවේකයෙන් ඉන්නවා. විවේකය අවිවේක බවට පත් කරලා එහෙනම් අපගේ සිතේ තියෙන සිටිවිලි තමයි අපගේ අවිවේකය අපගේ සිතේ තියෙන සිටිවිලි තමයි අපගේ අසතුට අපගේ සිතේ තියෙන සිටිවිලි තමයි අපේ අපහැදීම අපගේ සිතේ තියෙන සිටිවිලි තමයි අපේ කලබලකාරීත්වය නැත්තම් අපේ අතපය කලබල වෙන්නේ මේක සිතේ ප්‍රශ්නයක් මේ සෑම මානසික ප්‍රශ්නයක්ම ආර්ය ශ්‍රාවකයාට විතරක් නෙමෙයි පෘථුජන කීපින්වතුන්ටත් මේ සෑම ප්‍රශ්නයක්ම තියෙනවා එහෙනම් අපි අද ඉඳලා කල්පනා කරන්න ඕනේ මට තියෙන එකම ප්‍රශ්නයයි ඒක මානසික ප්‍රශ්නය හැම දෙයකම මුල් වෙලා තියෙන මේ මානසික ප්‍රශ්නය මේ ප්‍රශ්නය අත්හැරියොත් ඔක්කොම පරිපූර්ණයි පරිපූර්ණත්වය කියලා කියන්නේ මේ සියලුම දේවල් නිමා කිරීම ප්‍රශ්න අත්හරින්න ප්‍රශ්න වලට ඇතිවෙච්ච හේතු අත්හරින්න බලාපොරොත්තු අත්හරින්න අපි කල්පනා කරනවා කියන්නේම අපි උත්තර හොයනවා කියලා කියන්නේම මේ ලෝකේ නිවන් දකින්නේ නැහැ කියන එක මේ ලෝකේ පවතින හොඳම ලෝක උත්තරේ තමයි උත්තර සැපීමේ අවශ්‍යතාවය නැති කිරීම එහෙම නැත්නම් උත්තර නොසැපීම උත්තර නොදීමේ උත්තරය තමයි මේ ලෝකයේ තියෙන පරිපූර්ණ උත්තරය කෙනෙක් ඇවිල්ලා අපි ළඟට විලාප කියාගෙන අඬනවා උත්තරයක් දුන්නොත් කොහමද ඒකෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල මේ ප්‍රශ්නෙට මේ විදිහට කරන්න කිව්වහම ඒක කෙරුණ නැත්නම් ඔබ වහන්සේ කියපු නිසානේ මම කලේ බලන්න කො ප්‍රතිඵල නැන්දන් ඒක විසඳන්න අයිතිය Tamanට තවරලානේ Taman එක විසඳන්න එපාය තව උත්තර හොයන්න එපාය Taman නැත්නම් ඒක දිදිපත් වෙලා ඒක විසඳලා දෙන්න එපාය බලන්න මේ ප්‍රශ්නේ සංකීර්ණ වෙච්ච ඇති ප්‍රශ්නයක් කියනකොට අපි ආන ඇත්තද කියලා ඇයි අපි දන්නේ නැන්නේ මේක ඇත්තද කියලා යානේ කියන්නේ අපිට සැකයක් තියෙනවා මේක ඇත්තද අනේ බලන්න මොනතරම් ලස්සන සුන්දර ප්‍රශ්න මේ ලෝකේ තිබිලා තියෙනවද මේ ලෝකේ මේම ප්‍රශ්න තියෙන බව කලින් දැනගෙන හිටියේ නෑ මාව දැනුවත් කරන පිණිස මේ ප්‍රශ්නය මට ඉදිරිපත් කරලා දැනුවත් කළාට ගොඩාක් ස්තුතියි බලන්න උත්තර ගොඩාක් වෙනස් මේ වගේ ප්‍රශ්නයක් මට ඉදිරිපත් කිරීම තුළින් මේම ප්‍රශ්න ලෝකේ තියෙන බව මම දැනගත්තා මාව දැනුවත් කළාට ස්තුතියි අන්තිම වෙනකම් එයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඒ උත්තරෙ නොදෙනවා කියන එක තමයි එයාට දෙන හොඳම උත්තරය එතනින් අතුරු ප්‍රතිඵල නැහැ අතුරු ප්‍රශ්න නැහැ කවදාවත් ඒ උත්තරෙන් ප්‍රශ්නයක් ගොඩ නැගෙන්නේ නැහැ එහෙනම් අපගේ ජීවිත කාලය තුළ අපි මේ යන සංසාර ගමන තුළ අපි මේ විමුක්තියට පත් වෙන්න මේ ඉපදීම නවත්තන්න දුක නිවා ගන්නට වඩන මේ ආර්ය මාර්ගය තුළ අපි සෑම මොහොතක් තුළම අපි මේ උත්තර නොදීමේ උත්තරය දෙන්න ඕනේ යමක් බැලුවාම මේක පරිස්සම් කරන්න ඕනේ පරිස්සම් කරන්න ඕනේ කිව්වාම ඒකට කුටි හදන්න ඕනේ ඒකට දොරවල් දාන්න ඕනේ මුරකාරයෙක් තියන්න ඕනේ නිතර නිතර ඒක නඩත්තු කරන්න ඕනේ අන්න බලන්න උත්තරේ හොයන්න ගියාම එයාට ඇති වෙන ප්‍රශ්නය මේක මේ ලෝකේ තියෙන සුදුසුම තැන පවතිනවා කර්මාණු රූපීව මේක කොතන තියෙන්න ඕනද එතන තියෙනවා ඒක එතන තියෙන්න දරිනවා අන්න බලන්න උත්තර නොදුන්නාම ප්‍රශ්නේ විසඳිලා අපි කියනවා සරපු හැමතැනම දාන්න බෑ පාදති ආවරණ තියනට අපි වෙනම පාපවරුවක් හදන්න ඕනේ එහෙනම් මේ පාපවරුවේ තමයි මේ පාදාවරණ තියන්න ඕනේ කියන සිතිවිල්ල ආවම ගස් කපන්න ඕනේ ගස් ඉරන්න ඕනේ ලෑලි හදන්න ඕනේ වඩු උපාසක මාත්‍යෙ ගෙන්නන්න ඕනේ එයාට මේ සැලසුම කියන්න ඕනේ නිර්මාණය කරන්න ඕනේ මිනිස්සු හරියට ඇවිල්ලා පාද ආවරණ ගලවලා ඒ උපකරණය මත තියනවද පිටින් ගැලවුවොත් ඒවලට දොස් කියන්න ඕනේ බනින්න ඕනේ ඒක අරන් අපි තියන්න ඕනේ ඒක නඩත්තු කරන්න ඕනේ කාලෙන් කාලෙට තීන්ත ගන්න ඕනේ දිරනවා නම් අලුත් වැඩියා කරන්න ඕනේ දැන් බලන්න අර සෙරප්පුවට තියෙන තැන තියෙන්න හරියනම් මේ ප්‍රශ්න මොකවත් නැහැනේ ඒ සරපෝට ඒකපාඩේ යාගේ කර්මානුරූපිය යාගේ ඉන්න ඕනේ තැන මේ යා ඉන්නේ ඒ අර්ථ සුදුසුම තැනනේ හම්බලා තියෙන්නේ. ඒකට ඉන්න දුන්නේ. ඒකට සැලසුමක් ඇදුවා. පිළිවෙලක් ඇදුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ජීවිත කාලෙම එයා සිරපු බලන්නෙක් වෙලා. එයා උත්තරයක් නෙමෙයි දීලා තියෙන්නේ. එයා ඒ ප්‍රශ්නය උත්තරේ කරගෙන. ඒ උත්තරේ තව ප්‍රශ්නයක් කරගෙන. ඒ ප්‍රශ්නෙට උත්තරයක් අදාගෙන. ඒ උත්තරේට ප්‍රශ්නියකුත් අදාගෙන. මෙහෙම එයා පඹගාලේ පැටලිලා. එනම් අපි ඉන්න තපෝ වනය අපි අලංකාර කරන්න ගියොත් අන්න අපි උත්තර සපයන්න අදනවා. මේක අපිරිසිදුයි, පිරිසිදු කරන්න ඕනේ. එයන් අන්න උත්තරේ සැපෙයිප ගමම ඒක තුලින් අට ගන්නවා දහස් ගණන් ප්‍රශ්න. කොළ කෑල්ල කවුරු දාපු ගම ඇයි කොළ කෑල්ල දැම්මේ? දන්නේ නැද්ද ආරන්නේ භූමිය පිරිසිදුව තියෙන්න ඕනේ කියලා? ඇයි මේ විදියට කළේ? මේක අනවශ්‍ය වැඩක්. මේක මෙතන තියන්නේ නැහැ. මේක තියන්න ඕනේ ආවල් දිශාවේ, ආවල් තැන, ආවල් කුටියේ වම් පැත්තේ, ආවල් තට්ටුවේ මේක තියන්න ඕනේ. බලන්න ප්‍රශ්නේ ගොඩාක් සංකීර්ණයි. අපි මේවා අතපතු ගන්න නැතුව ගයේ කොළ රොඩු වැටිලා ඒවා පෝර බවට පත් වෙලා, ඒවා පසද ජීර්ණේ වෙලා පස බවට පත් වෙලා ඒවා නැවත පස වශයෙන්ම නිර්මාණය වෙනවා නම්, මේ වනයේට ආහාර ලැබෙනවා නම්, මේ වනයේ සාක උඳට ලස්සට වැවිලා මේ වනයේ සුන්දර වෙනවා නම්, බලන්න දැන් කොළ කෑල්ලක් දැම්මම අපට ප්‍රශ්නද නැහැ. මෙච්චර කොළ තියෙද්දි මේ කොළ කෑල්ල ප්‍රශ්නයක් වෙන්න බෑ අපට. එහෙනම් කොළ කෑල්ලක් නැති භූමියේ කොළ කෑල්ල තිබුණොත් ඒක ප්‍රශ්නයක්. එහෙනම් කොළ කෑල්ල නැති භූමිය නිර්මාණය කරපු එකේ වරදයි මෙතන තියෙන්නේ. කොළ කෑල්ල දාපු එකේ ප්‍රශ්නයක් නැහැ එතන. ඒ කොළ කෑල්ල කර්මානුරූපී වටුණා. හැබැයි කොළ තිබිච්ච භූමියේ කොළ අයින් කරලා කොළ නොතිබෙන්න ඕනේ කියන ලෝකය හදාගත්ත එකේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ප්‍රශ්නේ මන් ළඟ තියෙන්නේ පොළවේ නෑ. එහෙනම් මේ ලෝකේ පරිපූර්ණත්වයට පත් වෙන්න අපට තියෙන ලොකුම බාධාව අපි මේ හැම දෙයක්ම නඩත්තු කරනවා. ප්‍රශ්නවලට උත්තර සපයන්න හදනවා. ඒක නිසා අපි ගොඩාක් මාන්සි වෙනවා. මේ ලෝකයේ උත්තර හොයන්න මාන්සි වෙන සෑම තප්පරයක් ගානෙම අපි පඹගාලේ පැටලිලා විශාල සංකීර්ණ ප්‍රශ්නවලට අපි අසු වෙනවා. අපගේ ආර්ය ජීවිතය තුළ පරිපූර්ණත්වයේ තියෙන මේ ධර්මතාවය අපගේ චෛතසිකයන් වලට සීමා සහිතයි. සෑම චෛතසිකය අඩු වෙනකොටම ප්‍රශ්නයක් විසඳෙනවා, දුක නැති වෙනවා, නිවෙනවා. එහෙනම් දුක නිවා ගන්න භාවනාව අපට අම්බ වුණා. ප්‍රශ්න විසඳන්න උත්තර අපට අම්බ වුණා. අද ඉඳලා අපි මේ ලෝකෝත්තර භාවනාව වඩමු. මේ භාවනාවේ නම ලෝකෝත්තර භාවනාව. එහෙනම් අපේ ප්‍රශ්න විසඳෙනවා, අපේ දුක නිවෙනවා. නිදුක් භාවනාව කියලා අපිට මේක නම් කරන්න පුළුවන්. ඇයි? දුක නිවෙන නිසා. එහෙනම් අද ඉඳලා අපි මේ භාවනාව තුලින් චෛතසිකයේ තරංග අඩු කරලා ඒ තරංගවල තැම්පත් වෙලා තියෙන දුක අතුරුදාම් කරමු. ඒ ප්‍රශ්න අතුරුදාම් කරමු. උත්තර සෙවීමේ අවශ්‍යතාවය අතුරුදාම් කරමු. හැමදේම හැමතැනම අවශ්‍ය විදියට කර්මානුරූපීව පවතිනවා. මට තියෙන්නේ ඒවා වෙනස් නොකර ඒකේ තවත් භාණ්ඩයක් වශයෙන් පවතින්න මිසක් ඒවා වෙනස් කරලා නඩත්තු කරන්න නෙමෙයි. එහෙනම් අද ඉඳලා අපි ප්‍රශ්නවලට උත්තර හොයන්නේ උත්තර නොදෙනවා කියන ප්‍රශ්නය තමයි අපි ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි ලබාපු මිනිසක් භවය තුළ බොහොම ඉක්මනට පරිපූර්ණත්වයට පත් වෙන්න, සර්ව සම්පූර්ණ වෙන්න, මේ ආර්ය ජීවිතයේ ප්‍රශ්න කරදර ගැටලු වලින් නිදහස් වෙන්න, විවේක සුවයටපත් වෙන්න, විමුක්තියටපත් වෙන්න අපට අවශ්‍ය අවවාද අනුශාසනා අපට ලැබුණා. තථාගතයන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති සූත්‍රය තුලින් ආනාපාන සති භාවනාව අපට ලැබිච්ච නිධානය. තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු මේ ධර්මය අපගේ ජීවිතවල කමඨාණක් විතරක් නෙමෙයි, මේක අපි ජප කරන මන්ත්‍රයක් වශයෙන් නිතර නිතර මේ ධර්ම කාරණා මෙනෙහි කරමු. ප්‍රශ්නයක් ඇති වෙනකොට කල්පනා කරන්න, උත්තරේ හොයන්න ගියාම මේ ප්‍රශ්නේ සංකීර්ණයි, ප්‍රශ්නේ අත්හැරියාම ඒකට වඩා සුදුසු උත්තරයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් මට යම්කිසි කෙනෙක් පොල් කට්ටෙන් බැඳුනාම, මට ආවල් කෝප්පෙන් බැම්මෝනේ කියලා කිව්වා, මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඇයි මට පොල් කට්ටෙන් දුන්නේ? ඇයි මට මේ විදිහට සැලකුවේ? මට නිඳා කරනවා නේද කියලා මම සිතන්න ගියාම කවදාවත් පිපාසය නිවෙන්නේ නැහැ. කවදාවත් මට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මම එතන වාඩි වෙලා පිපාසයෙන් කල්පනා කරනවා. ඔදමදී පිපාසයට වතුර ඒක පොල් කට්ටේ තියෙනවා. ටග්ගල් අරගත්තා බිව්වා ප්‍රශ්නේ විසඳුණා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ගොඩාක් තිබාණා. ගවය ඇවිදගෙන යන පාරවල් වල අඩිපාරේ වතුර තිබුණා නා. පාත් වෙලා දනගාලා කට තියලා ඒ වතුර ටික පැම් ටික ගන්න කියලා. එහෙනම් අපගේ ජීවිතේ පොල් කට්ට ප්‍රශ්නයක් නෙමෙයි වතුරයි අපට තියෙන ප්‍රශ්නේ. උත්තරේ තියෙනවා පොල් කට්ටේ තියෙන වතුර ඒක බිව්වාම ප්‍රශ්නේ විසඳෙනවා. එහෙනම් මේ ලෝකේ සරල උත්තරේ තමයි ප්‍රශ්නය අත්තරින් එක උත්තර නොසැපෙයිම. එහෙනම් මේක අපි කමඨාණක් වශයෙන් කරන් මේ මිදිරි පාන්දර අපගේ ජීවිතය පරිපූර්ණ කරගන්න තථාගත පණිවිඩය අපට ලැබුණා. අපට අවශ්‍ය කමඨාණ අපිට ලැබුණා. එහෙනම් මේ ආයතන ආයතුලින් ඇතිවෙන්නා වූ ක්ලේශ ධර්මයන් නිරෝධ කරමු. සෑම අවස්ථාවක් තුළම පරිපූර්ණත්වයටපත් වෙමු. මේ පරිපූර්ණත්වයේ කමඨාණ සෑම තප්පරයක් ගානෙන් ලබලා විඳලා මේ හැම මොහොතක්ම මේ වඩන කමඨාණ කරන කොටගෙන මේ අසකන දිවනාස සමසිත කියන ආයතන ආයතුල තියෙන ක්ලේශ ධර්මයන් අතුරුදාම් වෙලා දුස්සීල භාවයන් අතුරුදාම් වෙලා අසත්පුරුෂ ගතිපවතුන් අතුරුදාම් වෙලා මේ චරිතය සම්පූර්ණ වේවා පරිපූර්ණ වේවා ලබාපු මිනිසක් භවයේ පරිපූර්ණත්වයෙන් නිවේවා අපේ නිවන පිණිස අපගේ උත්තරී මනුෂ්‍ය ධර්ම පිණිස අපේ ගැටළු ප්‍රශ්නවලට උත්තරයක් පිණිස මේ පරිපූර්ණත්වයේ කියන කමඨාන වලමු. අපගේ ජීවිතේ පරිපූර්ණ වෙලා නැහැ කියන එක අපි හොඳටම දන්නවා. එහෙනම් අපි සෑම දිනාම මේ කමඨාන වැඩිය යුතුයි. මේ කමඨාන සරණ ගිය යුතුයි. තථාගතයන් වහන්සේගේ මේ පරිපූර්ණත්වයේ කියන ඔරුවේ නැගලා මේ කමඨානේ අබල අරගෙන අපි මේ සංසාරයෙන් එතර වෙමු. සෑම තප්පරයක් ගානෙම අපි මේ කමඨාන තුල නිරත වෙමු. සෑම සෙනෙයක් ගානෙම මේ කමඨාන 100 පවත්වා ගමු. එනම් මේ ලබාවු මිනිසක් භවය තුල සංසාර විමුක්තිය පිණිස මේ කමඨාන මේ පරිපූර්ණත්වයේ නිර්වාණ පණිවිඩය අපගේ විමුක්තිය පිණිස නිවන පිණිස හේතු වේවා වාසනා වේවා හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.